අද දින විවාදයට ගැනීමට නියමිතම යෝජනා හය සම්බන්ධයෙන් රීති ප්‍රශ්නයක් තිබෙනවා. 2013 අංක 36 දරන විසර්ජන පනතේ පැහැදිලිව කියලා තියෙන ගරු කතානායකතුමනි, මේ වෙනස් කිරීම කරන්න පුළුවන්කම තිබෙන්නේ පාර්ලිමේන්තුවට මැයි මාසයේ 31 වෙනිදාට පෙර විතරයි. දැන් මැයි මාසයේ 31 පහුවලා තිබෙනවා. ඒතර විසර්ජන පනත 90 මේ වෙනස් කිරීම කරන්න බෑ දැන් මේ පාර්ලිමේන්තුවට. මෙම යෝජනා හය 2015 අප්‍රේල් මාසයේ 21 වෙනිදින තමයි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අතුලත් කරේ. ඉන් අනතුරුව මැයි මාසයේ පාර්ලිමේන්තු සභා වාර 6ක් පැවැත්වුණා ගරු කතානායකතුමනි. එසේ වාර ගණනාවක් පැවැත්තිලා මේ සම්මත කරගන්න මේ පාර්ලිමේන්තුවට තමුන්නාසලා ඉදිරිපත් කරන්නේ.